بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين سببින්ම විශ්වාසවන්තයෝ සැබෑ ජයග්‍රහණය ලැබුවහ. ඔවුහු කවර හුදයක් තමන්ගේ සලාතය බිය බැතියෙන් ඉටු කරන්නා වූද, නිෂ්ඵල දේවලින් වැළකී සිටින්නා වූද, සකාත් එනම් අනිවාර්ය ආගමික බද්ද ඉටු කරන්නා වූද, තම ලිංගයන් ආරක්ෂා කරගන්නා වූද අය වෙති. තම භාර්යාවන් සහ නීත්‍යානුකූලව තමන් සතුවන ලදුන් හැර මෙහිලා ඔවුන් සමග සංසර්ගයේ යෙදීම නිසා ඔවුහු දෝෂාරෝපණීය නොවෙති. فمن ابتغى وراء ذلك فأولئك هم العادون والذين هم لأماناتهم وعهدهم راعون والذين هم على صلواتهم يحافظون أولئك هم الوارثون الذين يرثون الفردوس هم فيها خالدون නමුත් ලිංගික ආශාවන් නිසා යමෙක් මින් ඔබට යන්නේද ඔව්හුමය සීමාව ඉක්මවන්නෝ. තවද ඔව්හු කවර හුදයක් තම අමානත් එනම් විශ්වාස භාරයන් සහ තමන්ගේ පොරොන්දු අවංකව ඉටු කරන්නා වූද, තමන්ගේ සලාතයන්හි සුපරීක්ෂාකාරී වන්නා වූද අය වෙති. ඔව්හුමය උරුමකාරයෝ. ඔව්හු කවර හොඳයක් ෆිර්දවුසය එනම් ස්වර්ගය උරුම කරගන්නා වූද අය වෙති. ඔව්හු එහි සදාකල් වෙසිති. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله احسن الخالقين කිරිමැටියෙහි සාරෙන් මිනිසාපි නියත වශයෙන්ම මෙව්වෙමු. පසු අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණු බිඳුවක් ලෙසින් තැන්පත් කළෙමු. පසු අපි ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇට කටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන් පසු එය එනම් එම කලලය අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා අලංකාර නිර්මාපකයා වූ අල්ලා අති ශ්‍රේෂ්ඨය. ثم إنكم بعد ذلك لميتون ثم إنكم يوم القيامة تبعثون ولقد خلقنا فوقكم سبع طرائق وما كنا عن الخلق غافلين පසුව නුඹලා සියලු දෙනා සැබවින්ම මරණයට පත්වන්නේමය. පසුව කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ සැබවින්ම නුඹලා නැගිටවනු ලබන්නේය. තවද අපි නුඹලාට ඉහලින් මාවත් සතක් සාදා ඇතෙමු. අපි නිර්මාණයේ නොසලකිලිමත් නොවීම. وأنزلنا من السماء ماء بقدر فأسكناه في الأرض وإنا على ذهاب به لقادرون فأنشأنا لكم به جنات من نخيل وأعناب لكم فيها فواكه كثيرة ومنها تأكلون وشجرة تخرج من طور سيناء تنبت بالدهن وصبغ للآكلين وإن لكم في الأنعام لعبرة نسقيكم مما في بطونها ولكم فيها منافع كثيرة ومنها تأكلون وعليها وعلى الفلك تحملون තවද අපි નિયમિત ප්‍රමාණයට අහසින් දිය පහල කළෙමු. පසු එය භූමියේහි අපි තැන්පත් කළෙමු. තවද අපට අභිමත වී නම් එය නැති කිරීමටද සැබවින්ම අපි ශක්ති සම්පන්න වෙමු. ඊන්පසුව එයින් එනම් එම දීන් අපි නුඹලාට මිදිවස්තු සහ රුග්ගොමු හටගැන්වීම නුඹලාට එයි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය. තෙල් ලබා දෙන හා අනුභව කරන්න උනට අභිරුචියද වූ ගසක් තූර් සයිනායි කන්දෙහි අපි බිහි කළෙමු. තවද ගව ඔටු මහීෂාදී සතුන්ගෙන් සැබවින්ම නුඹලාට උගත හැකි පාඩමක් තිබේ. ඔවුන්ගේ කුස තුළ ඇති දැයින් නුඹලාට පානය ලබා දෙන්නෙමු. තවද නුඹලාට ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් මස් අනුභව කරන්නෙහුය. උන් මතද නැව් මතද නුඹලා උසුලන ලබන්නෙහුය. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يريد أن يتفضل عليكم ولو شاء الله لأنزل ملائكة ما سمعنا بهذا في آبائنا الأولين أبي نوح سببين ما ඔහුගේ ජනතාව වෙත යැවීමු. එවිට ඔහු මාගේ ජනෙයිනි, අල්ලාහ් පමණක් අදහන්. නුඹලාට ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. නුඹලා ඔහුට බිය බැතිමත් නොවන්නේහු දැයි කීවේය. ඔහුගේ පණිවිඩය ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාව සිටි ප්‍රධානීහු, මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. මෙමගින් ඔහු උදක්ම නුඹලාට වඩා උසස් තත්වයක් ලබා ගැනීමට අදහස් කරයි. අල්ලාහ්ට අභිමත වූයේ නම් මලක් වරුන් පහල කරන්නට තිබුණි. මෙසේ මිනිසෙකු රසූල්වරයෙකු ලෙස පැමිණි බව අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට අප අසා නැතයි කීහ. إن هو إلا رجل به جنة فتربصوا به حتى حين قال رب انصرني بما كذبون فأوحينا إليه أن اصنع الفلك بأعيننا ووحينا فإذا جاء أمرنا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَتِ النُّورُ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُمْ مُغْرَقُونَ සැබවින්ම මොහු උමතු වූ මිනිසෙකු මිස නොවේ. එනිසා ඔහු ගැන ටික කලක් බලා ඉඳුනොයි ඔහු කීහ. මොවුන් මා බුරුකාරයෙකු යයි කීහෙන් මාගේ පරමාධිපති යනනි මට උදව් කරනු මැනවයි ඔහු එනම් නූහ් කීවේය. අපගේ අධීක්ෂණ යටතේද අපගේ උපදෙස් අනුවද නැවතනමු. අපගේ අන ලැබී අත්තන් නූරය උණුවීමට පටන් ගන්නා විට සෑම ජීවයෙකුගින්ම යුගලයක් බැගින්ද නුඹගේ පවුලේ අයද ඔවුන්ගෙන් යමෙකුට විරුද්ධව වචනය පෙරටුව ගිය අය හැර ඊට නම්වා ගනු. තවද අපරාධකරුවන් ගැන මට ආයාචනා නොකරනු. සැබවින්ම ඔවුහු ගිල්වනු ලබන්නෝ යැයි එවිට අපි ඔහු එනම් නූහ්ට වහි පහල කළෙමු. فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ وَقُل رَّبِّ أَنزِلْ لِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ නුඹද නුඹ සමග අයද නැවට නැගගත් කලෙහි අපරාධකාරී ජනයාගෙන් අප මුදවාගත් අල්ලාහටය සියලු ප්‍රශංසායයි කියනු. තවද මාගේ පරමාධිපති ආනමි ආශිර්වාදිත ගොඩ බිමකට මා ගොඩ බස්වනු මැනව. එසේ ගොඩ බැස්වීමට සලස්වන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ වනුයේ ඔබයයි කියනු. සැබවින්ම එහි සංඥා රාශියක් ඇත. මෙසේ අපි නිරන්තරයෙන්ම ජනයා පරීක්ෂාවට ලක් කරන්නෙමු. ඔවුනට පසුව අපි තවත් ජන පරම්පරාවක් ඇති කළෙමු. නුඹලා අල්ලාහට පමණක් අවනත වනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹලා ඔහුට බියවැතිමත් නොවන්නේ හුදයි අවවාද කරන රසූල්වරයෙකු ඔවුන් අතුරින්ම අපි පහල කළෙමු. وقال الملأ من قومه الذين كفروا وكذبوا بلقاء الآخرة وأترفناهم في الحياة الدنيا ما هذا إلا بشر مثلكم يأكل مما تأكلون منه ويشرب مما تشربون ولئن أطعتم بشرا مثلكم إنكم إذا لخاسرون ඔහුගේ ජනයාතුරින් දහම් පණිවිඩය ප්‍රතික්ෂේප කළ අයගේද පරලොව හමුවීම බොරුයයි කී අයගේද මෙලොව ජීවිතේ සමෘද්ධිය ඔවුනට අප දුන්නා වූ අයගේ ප්‍රදානියහුද? මොහු නුඹලාමෙන් මිනිසෙකු මිස නැත. නුඹලා අනුභව කරන දෙයින් ඔහුද අනුභව කරයි. නුඹලා පානය කරන දෙයින් ඔහුද පානය කරන්නේ යයි කීහ. නුඹලා වැනි මිනිසෙකුට නුඹලා කීකරුවන්නේ නම් සැබවින්ම එවිට නුඹලා පරාජිතයෝ වෙති. أيعدكم أنكم إذا متتم وكنتم ترابا وعظاما أنكم مخرجون هيهات هيهات لما توعدون إن هي إلا حياتنا الدنيا نموت ونحيا وما نحن بمبعوثين إن هو إلا رجل افترى على الله كذبا وما نحن له بمؤمنين قال رب انصرني بما كذبون قال عما قليل ليصبحن نادمين فأخذتهم الصيحة بالحق فجعلناهم غثاء فبعدا للقوم الظالمين نوبلا مري තවද නුඹලා දූවිලි සහ ඇටකටු ඌ කල්හි සැබවින්ම නුඹලා නැගිටුණු ලබන්නේ හුදයි ඔහු නුඹලාට ප්‍රතිඥා දෙන්නේද දුරය බොහෝ දුරය නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අපගේ මෙම ලෞකික ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත අපි මැරෙන්නෙමු තවද අපි ජීවත් වන්නෙමු අපි නැවත මලවුන් කෙරෙන් නැගිටුණු ලබන්නෙමු අල්ලාහ් ගැන බොරුවක් ගෙතු මිනිසෙකු මිස ඔහු නැත. එනිසා අපි ඔහු විශ්වාස කරන්නන් නොවිමු. ඔවුන් මා බොරුකාරයෙකු යයි කී නිසා ඔවුන්ට විරුද්ධව මට උදව් කළ මැනවයි. ඔහු එනම් එම රසූල්වරයා කීය. ටික කලකින් ඔවුහු කනස්සලු වන්නෙහුම යයි. ඔහු එනම් අල්ලාහ් කීය. පසුව බිහිසුණු හඬ නිසි ලෙස ඔවුන් හසු කළේය. එවිට අපි ඔවුන් පරණ්ඩැල් මෙන් කළෙමු අපරාධකාරී ජනයා තුරන් වේවා ثم أنشأنا من بعدهم قرونا آخرين ما تسبق من أمة أجلها وما يستأخرون ثم أرسلنا رسلنا تترى كلما جاء أمة رسولها كذبوه فأتبعنا بعضهم بعضا وجعلناهم أحاديث فبعدا لقوم لا يؤمنون أنا تروى أونا تبصو أبي وينا جنا سماجياك أتكلم කිසිම ජන කොටසකට ඊට නියමිත කාල සීමාව පෙරටු කරවන්නට නොහැකිය. තවද ඔවුන්ට එය පමා කරවන්නටද නොහැකිය. ඉන්පසුව අපගේ රසූල් වරුන් අනුපිළිවෙලින් අපි පහල කළෙමු. ජනතාවක් වෙත ඔවුන්ගේ රසූල් වරයෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔහු බොරුකාරයෙකු ලෙස සැලකූහ. එවිට ඔවුන්ගෙන් ඇතමෙකුට පසු දඩුවම් විඳින්නට පිළිවෙලින් සැලැස්වීම. තවද අපි ඔවුන් හුදු ජනප්‍රවාද කතාවක් බවට පත් කළෙමු. විශ්වාස නොකරන ජනයා තුරන් වේවා. ثم أرسلنا موسى وأخاه هارون بآياتنا وسلطان مبين إلى فرعون وملئه فاستكبروا وكانوا قوما عالين فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون فكذبوهما فكانوا من المهلكين ولقد آتينا موسى الكتاب لعلهم يهتدون وجعلنا ابن مريم وأمه آية وآويناهما إلى ربوة ذات قرار ومعين අපේ සංඥා සහ පැහැදිලි අන බලය සහිතව මූසා සහ ඔහුගේ සොයුරු හාරූන් එවෙමු. ෆිරාවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත. එවිට ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර ජනතාවක්ද වූහ. අප වැනි මිනිසෙයින් දෙදෙනෙකු කෙරෙහි අපි විශ්වාස කරන්නෙමුද? ඔවුන් දෙදෙනාගේ ජනයාද අපට වහලුන්ව සිටියදීයි ඔවුහු කීහ. තවද ඔවුන් දෙදෙනා බොරුකාරයින් ලෙස ඔවුහු සැලකූහ. එහෙයින් ඔවුහු විනාශ කරනු ලබන්නන්ගෙන් වූහ. ඔවුන් යහමග වනු පිණිස අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එමෙන්ම මරියම්ගේ පුත්‍රයාද ඔහුගේ මවද මිනිස් සංහතියට සංඥාවක් කළෙමු. තවද දිය උල්පතකින් යුත් විවේකී අභය ස්ථානයක් වූ උස් තලාවක ඔවුන් දෙදෙනාට රැකවරණය දුනිමු. يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم وإن هذه أمتكم أمة واحدة وأنا ربكم فاتقون رسول ورني පිවිතුරු දැයින් අනුභව කරව. තවද දැහැමි කටයුතු වල යෙදෙව්. නුඹලා කරන දෑ සැබවින්ම මම හොඳින් දනිමි. සැබවින්ම නුඹලාගේ මෙම සමාජය එකම ජන සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් මට පමණක් පියබැතිමත් වව්. අම්රහුම් බයිනහුම් සුබරා كل حزب بما لديهم فرحون فذرهم في غمرتهم حتى حين أيحسبون أنما نمدهم به من مال وبنين نسارع لهم في الخيرات بل لا يشعرون إن الذين هم من خشية ربهم مشفقون والذين هم بآيات ربهم يؤمنون والذين هم بربهم لا يشركون والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون أولئك يسارعون في الخيرات وهم لها سابقون إسي تبيديد أون إنام إما جانيا ඔවුන්ගේ කටයුතු ඔවුන් අතර බෙදා වෙන් කරගත්හ. එක් එක් පක්ෂය තමන් සතු දැයින් ප්‍රමුදිත වෙති. එහෙයින් ටික කාලෙකට ඔවුන් ඔවුන්ගේ නොතැකීමෙහි කිඳා සිටීමට ඉඩහරි. අප ඔවුනට ධනේද දරුවන්ද බහුල කිරීම ගැන ඔවුහු කුමක් සිතන්නේහිද? අප ඔවුනට යහදෙයින් කඩිනම් කරන්නෙමු යැයි සිතන්නේහිද? නැත, ඔවුහු කාරණේ යථාර්ථය තේරුම් නොගනිති. සැබවින්ම තම පරමාධිපතිට ගෞරව සම්ප්‍රයුක්තව බියවන්නා වූ අයද තම පරමාධිපතිගේ සංඥා කෙරෙහි විශ්වාස තබන්නා වූ අයද තම පරමාධිපතිට සමානයන් නොතබන්නා වූ අයද සැබවින්ම ඔවුන් තමන්ගේ පරමාධිපති වෙත ආපසු පැමිණින්නේ යැයි සිතමින් ඔවුන්ගේ සිත බියබැතියෙන් යුතුව ඔවුන් දෙන දය දෙන්නා වූද මේ අය යහ දෙයෙහි කඩිනම් කරන්නෝද වෙති. තවද මොවුහු ඒවායේ පෙරමුණ ගත්තෝ වෙති. වලා නුකල්ලිෆු නෆ්සන් ඉල්ලා වුස්අහා වලදෛනා කිතාබුන් යන්තිකු බිල් හක්කි වහුම් ලා යුග්ලමූන් بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك ولهم أعمال من دون ذلك هم لها عاملون حتى إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ لَا تَجْأَرُوا الْيَوْمَ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ قَدْ كَانَتْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنْتُمْ عَلَى أَعْقَابِكُمْ تَنْكِصُونَ مستكبرين به سامرا تهجرون أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين أم لم يعرفوا رسولهم فهم له منكرون يا ميكوتا ඔහුට ඉසිලිය හැකි ප්‍රමාණයට මිස අපි බර නොපටවමු. තවද සත්‍යය පවසන ග්‍රන්ථයක් අප සතු ඇත. ඔවුනට අසාධාරණ කර නොලැබේ. එහෙත් ඔවුන්ගේ සිත් මේ ගැන නොතැකීමෙහිය. ඒ හැර ඔවුනට වෙනත් කටයුතු ඇත. ඔවුහු එය තිගටම කරන්නාහුය. විගස අප ඔවුන්ගේ සුකෝපභෝගීන් දඩුවමින් හසු කළහොත් එවිට ඔවුහු විලාප නගති. මෙදින නුඹලා විලාප නොගනු. සැබවින්ම අද නුඹලා අපෙන් උදව් නොලබන්නෝය. සැබවින්ම මාගේ වදන් නුඹලාට හදාරවනු ලද්දේය. එවිට නුඹලා එය විශ්වාස නොකරමින් නුඹලාගේ විලුඹ මත පසුබැස්සාහුය. තවද උඩඟු වී රාත්‍රී කාලයේ දොඩන්නන් ලෙසින් ඒ ගැන නිෂ්පල කතා කියමින් නුඹලා පසුබැස්සාහුය. ඔවුන් කිසිදාක දේවවදන් මෙනෙහි නොකළෙහිද? නැතහොත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෑ ඔවුනට පැමිණියේද? නැතහොත් ඔවුන් ඔවුන්ගේ රසූල්වරයා නොදැන සිටි නිසා අමුත්තෙකු ලෙසින් ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෙහිද? أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ بَلْ جَاءَهُمْ بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ الرَّازِقِينَ وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ නැතහොත් ඔහුට ජින්නුවෙකු ආවේශ වී ඇතැයි ඔහු කියන්නේද? නොයසේය. ඔහු පරම සත්‍යය සමග ඔවුන් වෙත පැමිණියේය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පරම සත්‍යයට ද්වේෂ කරන්නෝය. පරම සත්‍යය ඔවුන්ගේ සිතුවිලි අනුගමනය කළේ නම් අහස්ත මහ පොළවද එහි අයද දූෂිත වන්නෝය. නොඑසේය. අපි ඔවුනට ඔවුන්ගේ සිහිවටන දුනිමු. ඒත් ඔවුහු ඔවුන්ගේ සිහිවටනෙන් වැළකින්නෝය. නැතහොත් නුඹ ඔවුන්ගෙන් කිසියම් වන්දියක් ඉල්ලන්නේද? එසේනම් නුඹගේ පරමාධිපතිගේ වන්දිය ඉතා හොඳය. තවද ඔහු පාරිභෝග සපයන්නන්ගෙන් වඩා හොඳය. නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගයට කැඳවන්නේය. وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ حَتَّى إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ ඉදා හුම් ෆීහි මුබ්ලිසූන්. පරලොව ගැන විශ්වාස නොකරන අය සැබවින්ම ඍජු මාර්ගයෙන් හැරෙන්නෝමය. අප ඔවුන්ට දයාලුයි. ඔවුන් පෙළනු ලැබූ විපතින් අප ඔවුන් පහ කළේ නම් ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අන්ද ලෙස එල්බ සිටිනු ඇත. සැබවින්ම අපි ඔවුන් දඩුවමින් හසු කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ. තවද ඔවුහු දැගෑපත් වී කන්නලව් නොකරනෝය. අප ඔවුන් කෙරෙහි දැඩි දඩුවමේ දොරටු විවෘත කළ විට ඔවුහු බලාපොරොත්තු සුන් වූවෝ වෙති. وهو الذي أنشأ لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون وهو الذي ذرأكم في الأرض وإليه تحشرون وهو الذي يحيي ويميت وله اختلاف الليل والنهار أفلا تعقلون نبلات أسيمة දැකීම හා සිටීම ඇති කළේ ඔහුමය. එහෙත් ස්වල්පයකි නුඹලා කළ ගුණ සලකනුයි. තවද නුඹලා මහ පොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා නැවත එක් රැස් කරනු ලබන්නේ. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නේද? බල් කාලු මිස්ල මා කාලල් අව්වලූන් කාලු අයිසා මිත්නා වකුන්නා තුරාබන් වඅසාමන් අඉන්නා ලමබ්උසූන් ලකද් බුඅද්නා නහ්නු වආබාඋනා හාදා මින් ඛබ්ලු ඉන් හාදා إن هذا إلا أساطير الأولين نو ඇසේ පරණන් කී දෑ ලෙසම ඔහුද කියනෝය. අප මෙරි දූවිලි බවටද ඇට කටු බවටද පත් වූ කලෙහි අප නැගිටුණු ලබන්නේ දැයිද ඔහු කියති. මීට පෙර අපද අපගේ මුතුන් මිත්තෝද මෙම ප්‍රතිඥාව දෙනු ලැබුවෙමු. මෙය පරණන්ගේ කතාන්තර මිස නැත. قل لمن الأرض ومن فيها إن كنتم تعلمون سيقولون لله قل أفلا تذكرون قل من رب السماوات السبع ورب العرش العظيم سيقولون لله قل أفلا تتقون قل من بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه وهو يجير ولا يجار عليه إن كنتم تعلمون سيقولون لله قل فأنى تسحرون بل أتيناهم بالحق وإنهم لكاذبون මහ පොළවද එහි අයද කවරෙකුට දැයි නුඹලා දන්නේ හුනම් මට කියවුයි නබි මුහම්මද් පවසව්. අල්ලාහට යයි ඔහු කියන්නේය. එසේනම් නුඹලා මෙනෙහි නොකරන්නේ දැයි නබි මුහම්මද් අසව්. අහස් සතෙහි පරමාධිපතිද අසිරිමත් අර්ශ්හි පරමාධිපතිද කවුරුන් දැයි නබි මුහම්මද් අසව්. අල්ලාහට යයි ඔහු කියන්නේය. එසේනම් නුඹලා ඔහුට බිය බැතිමත් නොවන්නේහු දැයි නබි මුහම්මද් අසව්. සියලු දෑහි ආධිපත්‍යය කවරෙකු අතෙහිද ඔහු ආරක්ෂාව සලසන්නේය. ඔහුට ආරක්ෂාව සලසනු නොලබන්නේය. නුඹලා දන්නේහු නම් යයි නබි මුහම්මද් විමසව්. අල්ලාහට යයි ඔහු කියන්නේය. එසේනම් නුඹලා වශී කරනු ලැබුවේ කෙසේදයි නබි මුහම්මද් අසව්. නොඑසේය. අපි ඔවුන්ට පරම සත්‍යය ගෙන දුනිමු. එහෙත් නිසකවම ඔවුහු බොරු කියනෝ වෙති. ما اتخذ الله من ولد وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولعلى بعضهم على بعض سبحان الله عما يصفون عالم الغيب والشهادة فتعالى عما يشركون අල්ලාහ් කිසිඳු දරුවෙකු නොගත්තේය. ඔහු සමග කිසිඳු දෙවියෙක්ද නොඌයේය. ඒ එසේ ඌවානම් සෑම දෙවියෙක්ම තමන් නිර්මාණය කළ දෑ රැගෙන යන්නේය. තවද ඇතමෙක් ඔවුන්ගේ ඇතමෙකුගෙන් උත්කෘෂ්ට වන්නේය. ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිසුද්ධය. ඔහු ගුප්ත දෑද ප්‍රසිද්ධ දෑද දන්නේය. ඔවුන් සමානයන් තබන දෙයින් ඔහු අතියුත් කුෂ්ඨය. قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ ادفع بالتي هي أحسن السيئة نحن أعلم بما يصفون وقل رب أعوذ بك من همزات الشياطين وأعوذ بك رب أن يحضرون حتى إذا جاء أحدهم الموت قال رب ارجعون لعلي أعمل صالحا فيما تركت كلا إنها كلمة هو قائلها ومن ورائهم برزخ إلى يوم يبعثون ما جي පරමාධිපති ආනනි ඔවුන්ට දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබුවද මා ඔවුන් අතර සිටින කාලය තුල ඔබ මට පෙන්වනු මැනවයි නබි මුහම්මද් කියනු. මාගේ පරමාධිපති ආනනි මා අපරාධකාරී ජනතාව සමග එක් නොකරනු මැනව. අප ඔවුන්ට ප්‍රතිඥත කළ දෑ නුඹට පෙන්වීමට සැබවින්ම අපට හැකියාව ඇත. නබි මුහම්මද් උතුම් දෑයින් අදම දෑ පළවා හරිනු. ඔවුන් ආරෝපණය කරන දෑ අපි හොඳින් දනිමු. තවද මාගේ පරමාධිපති ආනනි, ෂයිතානුන්ගේ පෙළඹවීම් වලින් මම ඔබගෙන් පිහිට පතමි කියනු. මාගේ පරමාධිපති ආනනි, ඔවුන් මා සමීපයට ඒමෙන් වැළක්වීමටද මම ඔබගේ පිහිට පතමි කියනු. ඔවුන්ගෙන් යමෙකුට මරණය පැමිණි කලෙහි මාගේ පරමාධිපති ආනනි මා ආපසු ලොව වෙත යවනු මැනවයි කියන්නේය. මන්ද මා අතහළ දෑහි මට යහකම් කරන්නට හැකිවනසේ මා ආපසු යවනු මැනව. නැත, සැබවින්ම එය ඔහු කියන වදනක් පමණි. යලි නැගිටුවනු ලබන දිනේ දක්වා නැවත මෙලොවට ඒමෙන් වළක්වන ආවරණයක් ඔවුන් ඉදිරිපසින් ඇත. فإذا نفخ في الصور فلا أنساب بينهم يومئذ ولا يتساءلون فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم فِي جَهَنَّمَ خَالِدُونَ තවද සූර්ණම් හොර නෑව පිඹිනු ලබන කලෙහි ඔවුන් අතර පවතින සෑම ලෞකික සම්බන්ධතාවක්ම හෙදින අවසන් වන්නේය. තවද ඔවුන් අතර විමසී නොකරන්නේය. එවිට යමෙකුගේ තරාදිය බරවන්නේද ජයග්‍රහණය ලබන්නෝ ඌහුමය. තවද යමෙකුගේ තරාදිය සැහැල්ලුවන්නේද තම ආත්මය නැති කරගත්තෝ ඌහු වෙති. ඌහු නිරයෙහි සදාකල් වෙසෙන්නෝය. تلفح وجوههم النار وهم فيها كالحون ألم تكن آياتي تتلى عليكم فكنتم بها تكذبون قالوا ربنا غلبت علينا شقوتنا وكنا قوما ضالين ربنا أخرجنا منها فإن عدنا فإنا ظالمون قال اخسأوا فيها ولا تكلمون جنة ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවාලයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය. මාගේ වදන් නුඹලාට හදාරව නොදැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යයි කියයි ඔවුන්ට කියනු ලබන්නේය. අපගේ පරමාධිපති ආනනි, අපගේ අවාසනාව අප අභිභවා ගියේය. තවද අපි නොමග ගිය ජනතාවක් වීමුයි ඔවුන් කියති. අපගේ පරමාධිපති ආනනි, අප මෙයින් බැහැර කරනු මැනව මින් පසුව අප නපුර වෙත ආපසු හැරුණේ නම් සැබවින්ම අපි වැරදි කරවෝ වන්නෙමු යයි ඔවුහු කීහ. අවමානයෙන් යුතුව මේ රැඳී සිටිනු. මට කතා නොකරනුයි ඔහු එනම් අල්ලාහ් කියන්නේය. إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين فاتخذتموهم سخريا حتى أنسوكم ذكري وكنتم منهم تضحكون إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون අපගේ පරමාධිපති ආනන්, නියත වශයෙන්ම අපි විශ්වාස කළෙමු. එනිසා අපට සමාව දෙනු මැනව, අපට දයාලුව මැනව. ඔබ දයාලුවන්න්ගෙන් ඉතා හොඳයයි කියන පිරිස මාගේ ගැත්තන්ගෙන් ඌහ. නුඹලා මා සිහි කිරීම අමතක කරන තරමට නුඹලා ඔවුන් සමච්චලයට ගත්තෝය. තවද නුඹලා ඔවුනට සිනාසුනාහුය. ඔවුන්ගේ ඉවසිලිවන්තභාවය නිසා අද දින සැබවින්ම මම ඔවුනට තිරින ලබා දෙමි. සැබවින්ම ජයග්‍රාහකයෝ ඔවුමය. قال كم لبثتم في الأرض عدد سنين قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم ومن يدع مع الله إلها آخر لا برهان له به لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون وقل رب اغفر وارحم وأنت خير الراحمين نبلا أورد غننين كوبمنا قل مها پولوه واسه کلے دائے اوه එනම් අල්ලාහ් කියන්නේ අපි දවසක් හෝ දවසකින් කොටසක් වාසය කළෙමු. ගණන් ගන්නන්ගෙන් අසනු මැනවයි ඔවුන් කියති. නුඹලා සුළු කලක් මිස වාසය කළේ නැත. නුඹලා දන්නේ හුනම් යයි ඔහු එනම් අල්ලාහ් කියන්නේය. අප නිකමට නුඹලා මැව්වේ යයිද? සැබවින්ම නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යයිද නුඹලා සිතන්නේහුද? සත්‍ය රජු වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ඨය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු උදාර අර්ශී පරමාධිපතිය. යමෙකු අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකුට ආයාචනා කරයි නම් ඒ සඳහා ඔහුට කිසිම සාධකයක් නැත. ඔහුගේ ගණන් ගැනීම ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයේහිය. ප්‍රතික්ෂේප කරන්නෝ ජය නොලබන්නෝය. මාගේ පරමාධිපති ආනනි, සමාව දෙනු මැනව. තවද දයාලුව මැනව. දයාලු වන්නන්ගෙන් ඔබ ඉතා හොඳයයි නබි මුහම්මද් පවසවා.